2558 වසරේ විවාහාරික මාසය හා දිනේ 7 වෙනි මාසේ 22 වෙනිදා භාවනා වැඩසටහන. බුදුරජාණන් වහන්සේ උද්දක නිකායේ ඉති උත්තපාලි සඳහන් කරනවා ත්‍රිවේදනා වූ පිළිබඳව සූත්‍රයක්. ත්‍රිවේදේති වේදනා සූත්‍රය. මේ සූත්‍රයේ දේශනා කරනවා සුඛා භික්ඛවේ වේදනා දුක්ඛතෝ දට්ඨම්භා දුක්ඛා වේදනා සල්ලතෝ දට්ඨම්භා අදුක්ඛම සුඛා වේදනා අනිච්ඡතෝ දට්ඨම්භා යතෝකෝ භික්ඛවේ භික්ඛුනෝ සුඛා වේදනා දුක්ඛතෝ දිට්ඨා හෝති දුක්ඛා වේදනා සල්ලතෝ දිට්ඨා හෝති අදුක්ඛම සුඛා වේදනා අනිච්ඡතෝ දිට්ඨා හෝති අයං උච්චති භික්ඛවේ භික්ඛු අරියෝ සම්මත්තසෝ අවෙච්චි තණ්හා සංයෝජන සම්මා දුක්ඛසාති කියලා සඳහන් කරනවා. ඒ කියවෙන්නේ යම් කිසි කෙනෙක් දුක් වේදනාව ඒ වගේම සුඛ වේදනාව ඒ වගේම උපේක්ෂා වේදනාව දුරු කරලා අදුක්කම සුඛ වේදනාව දකිනවා නම් ඒක තමයි අනිත්‍ය කියලා කියනවා. දැන් නිත්‍ය කරගන්න කොහොමද යමක්? නිත්‍ය කරගන්නේ එක්ක දුක වේදනාවෙන්, එහෙම නැත්නම් සුඛ වේදනාවෙන්, එහෙම නැත්නම් උපේක්ෂා වේදනාවෙන්. ඒකට දුක් වේදනාව ප්‍රගුණ වෙන කවුරු හරි භාවනාවක් කරනවා නම් හාමුදුරු කෙනෙක් හරි ඒ උන්වහන්සේ මොකද කරන්නේ? නිත්‍ය කිරීමක්. මොකද දුක රල්ලා ගැනීම ග්‍රහණය කිරීමක් කරනවා. එතන දුක නිත්‍ය කරගන්නවා. එතකොට සැප වේදනාව මුල් කරගෙන සමහර අය ආනාපාන සති වගේ දේවල් සමහර අය යෝගීන් වගේ කට්ටිය ලොකු සුඛාස්වාදයක් සැප වේදනාවක් මුල් කරගෙන තමයි කරන්නේ. අතාරින්නේ නැහැ ඒ භාවනාවත් එකයි. එතකොට ඒකත් නිත්‍ය කර ගැනීම. ඊට පස්සේ උපේක්ෂා වේදනාවක් සමහර අය නිත්‍ය කර ගන්නවා. යම් කිසි කෙනෙක් මේ ත්‍රිවේදනාවෝම අනිත්‍ය වශයෙන් දකිනවනම් මේ ත්‍රිවේදනාවන්ගින්ම පළක් නැහැ කියලා දකිනවනම් මේ ත්‍රිවේදනාවන්ම ඉක්මවා දකිනවනම් ඒ තැනත්තාට අවකාශය ලැබෙනවා ඒ බුදුරජාණන් වහන්සේගේ ආර්ය මාර්ගයට ඇතුල් වෙන්න. දැන් අපි කොයි වෙලාවවත් ඔය වේදනාත්‍රය අනිත්‍ය වශයෙන් දකින්නේ නැහෙනි. හැම තිස්සෙම ඔය වේදනාත්‍රය දකින්නේ තේනවා. දැන් ඔය වේදනාවක් කියන දේ කොටස් කරලා බෙදලා වෙන් කරලා ආකල්පයකින් දකින්න බෑනේ. දැනෙන දෙයක්නේ. සංවේදීතාවය. එතකොට සංවේදීතාවයකට අනිත්‍යයි කියන වචනේ භාවිතා කරලා තියෙනවා. හැබැයි දැනට ජනප්‍රිය ක්‍රමවේදයට නම් අනිත්‍ය හැටියට සලකන්න පුළුවන්කම ලැබෙන්නේ ඒගොල්ලන්ට මේ ටිකක් ඝන වස්තුන් විතරයි. ඒ අසුභේ බලන්නේ. ඒගොල්ලෝ අනිත්‍යයි කියන්නේ අසුභේට. එතකොට අසුභේට අනිත්‍යයි කියන ගුණයක් නැහැ ඒකේ. සුභේට අනිත්‍යයි කියන ගුණයකුත් නැහැ. උපේක්ෂාවට අනිත්‍යයි කියන ගුණයකුත් නැහැ. සුඛා භික්ඛවේ වේදනා දුක්ඛතෝ. එයා සුඛ වේදනාවක් දකින්නේ දුක පිණිස පවතින දෙයක් හැටියට. ඒ වගේම දුක්ඛ වේදනාවත් එසේම දකිනවා. අදුක්ඛම සුඛ වේදනාවත් අනිත්‍ය වශයෙන් දකිනවා. සුඛා වේදනා දුක්ඛතෝ දිට්ඨා හෝති. එයා සුඛ වේදනාවක් දකිනවා දුක් විඳස පවතින දෙයක්. සියලුම වේදනාවල් එයා දකිනවා දුක විඳස පවතින දෙයක් හැටේට. දැන් බොහෝ දෙනෙක් ඔය හිත වේදනාවල් අල්ලගන්නේ මානසික වේදනාවල් ඒව සැප පිණිස පවතිනවායි කියලා හිතලා. මොනම ආකාරයෙන් කිව්වත් සැප පිණිස පවතින්නේ නැහැ. කිසිදු වේදනාවක්. වේදනාව තුළ තමයි පීඩාව ඇති කරන්නේ. යම් කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා නම් මේ වේදනාත්‍රයෙන් තොර වෙලා විමුක්ති මාර්ගයට යොමු වෙන්න. විමුක්ති මාර්ගය කියලා කියන්නේ අර වේදනා තුනම නැති මාර්ගය. විමුක්ති මාර්ගය කියන්නේ විමුක්ති මාර්ගයක සැප වේදනාවකුත් නැහැ, දුක් වේදනාවකුත් නැහැ, උපේක්ෂා වේදනාවකුත් නැහැ. අතීතය සිහි නොකොට අනාගතයේ නොඇලී වර්තමානයේ නිදහස් වී වාසය කරන්න උත්සාහවත් වෙන්න. අතීතයේ නොඇලී අනාගතයේ නොඇලී වර්තමානයේ නොඇලි සිටීමට උත්සාහවත් වෙන්න. සුඛ වේදනාවේ නොඇලී, දුක් වේදනාවේ නොඇලී, උපේක්ෂා වේදනාවේ නොඇලී, ඒ කිසිවක් ග්‍රහණය නොකොට නිත්‍ය කර නොගෙන නොගැටි නොබැඳි නොඇලී සිටින්න. මේ මොහොතේ මේ මොහොතේ ඇතිවන බැඳීම් වලින් නිදහස් වන්න. අතීත වශයෙන් ඇතිවන බැඳීම් වලින් නිදහස් වන්න. අනාගත වශයෙන් ඇතිවන බැඳීම් වලින් නිදහස් වන්න. සෑම විටම තමන්ගේ විඥානය තුළ ඇති බැඳීම් පිළිබඳව සැලකිල්ලෙන් බලන්න. තමන්ගේ සංඥාව තුළ ඇති බැඳීම් පිළිබඳව සැලකිල්ලෙන් බලන්න. තමන්ගේ සිතේ ඇති බැඳීම් පිළිබඳව සැලකිල්ලෙන් බලන්න. බැඳීමක් යනු ගැටීමක්ද බැඳීමක්? යමක් සමග ගැටීමද බැඳීමක්? යමකට සුඛ වේදනාවෙන් හෝ දුක් වේදනාවෙන් හෝ උපේක්ෂා වේදනාවෙන් බැඳෙනවද ඒ බැඳීමක්? ඒ බැඳීම් සියල්ල නිදහස් කරන්න. හේතු සාධක නැ, කාරණා නැ, කරුණු කාරණා රහිතව හේතු සාධක නොදක්වා අතහරින්න. හේතුයි ඵලයයි නිරෝධ කරන්න. නිරෝධේ යනු පොජ්ජලත්වය නැති තැනයි, ක්‍රියාව නැති තැනයි. නිරෝධේ යනු ත්‍රිවේදනාවෝ නැති තැනයි, නිරෝධේ යනු තුන් කාලය නැති තැනයි. නිරෝධය තුළ අතීතය හෝ වර්තමානය හෝ අනාගතය නැත. නිරෝධය තුළ සුඛ වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා නැත. නිරෝධය තුළ හිස් බවද නොසිස් බවද නැත. නිරෝධය තුළ පුජ්ජලත්වයේ දැක්මක් නැත. ඔබ මේ ධර්මයට අනුගතව ඥානයේ ගුණය සකසාගෙන සිටිනවාදයි තමා දෙස බලන්න. තමාගේ මේ මොහොතේ ක්‍රියාව දෙස බලා එය නිවැරදි කරගන්න. කොයි වෙලාවකවත් කියලා නැහැ නිවනේ හැඩයක්, පාටක්, වර්ණයක්, දිශාවක් කියලා නැහැනේ. එතකොට මේක අපි කියලා තියෙනවා අර ලිපිනයක් නැති ගමනක් කියලා නේ. ඒක බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා. දැන් අපි ලිපිනයක් කියනකොට අර ඔක්කොම තියෙනවනේ. වහලට හොයලා තියෙන වර්ගෙත් කියනවනේ. ඈ උළු හොයලා තියෙනවා, කොළ පාට සීට්, රතු පාට සීට් දාලා තියෙන ගෙදර, ඈ කළු පාට ගේට්ටුවක් තියෙන ගෙදර කියලා කියනවා. එතකොට අපි හොයන්නේ මොකද්ද? එතකොට එහෙම හොයලා හොයාගන්න පුළුවන්ද මේ වැඩේ? බෑ බෑ. එහෙනම් අපි නොසොයා ඉන්නවා. එතකොට නොසොයා ඉන්නවා කිව්වහම වැටෙන්න එපා. මං අර ඉස්සර හිටියේ විදියට ඉන්නවා. එතකොට ඒ කාලේ හිටියේ නොසොයද? නෑ, ඒ කාලෙත් මොනවා හරි මනසින් හොයනවා. දැනුත් ඇවිල්ලා මනසින් සොයනවා. ඒ කාලෙත් සොයමින් හිටියා. එතකොට දැන් මේක අලුත් මාර්ගයක් ගන්න ඕන, අලුත් ප්‍රතිපදාවක් ගන්න ඕන. ඒක සංඥාවට ග්‍රහණය කරන්න බෑ. ඒක තමන් බුද්ධියට ග්‍රහණය කරන්න බෑ. ඒක ස්වභාවයට ඉඩ දෙන තැන. ඈතනේ. ඒකට බය වෙන්න ඕනේ. බයයි නෙමෙයි, අතේ තියෙන දේ අතහරින්න බය, හොරු වරයි හයි කියලා. මම ගමනක් ගියාමනේ පස් එක අතේම තියාගෙන ඉන්නේ, මොකද මේක පැත්තකින් තිබ්බ ගමන් හොරු වරයි හයි කියලා. කොහොමත් මේ අපිට තියෙන සියල්ලම හොරු ගෙනියනවා. ටික කලයි රැක ගන්න පුළුවන් නේ. ඒ කියන්නේ මේ සියවස් ඇතුළතදී විතරයි අපිට ඕක රැක ගන්න පුළුවන්. ආ අවුරුදු 50 60ක් යනකොට ඔය ඔක්කොම හොරු නෙමෙයි, එකතකින් අයිතිකාරයෝ. අයිතිකාරයෝ කරහ යනවා. දැන් අපි අල්ලන් ඉන්නේ මොනවද? මගේ ඕ මගේ කියලා කිසි දෙයක් නෑ. අනුන්ගේ කියලා කිව්වට අනුන්ගේ කියලා එහෙම කෙනෙක් නෑ. මේ ලෝකේ කිසි කෙනෙක් නෑ මේකේ අයිතිකාරය. දෙයියෙක්වත්, රක්මෙක්වත්, පුජ්‍යලයෙක්වත් කවුරුත් නෑ. එතකොට අපි අනුන්ගේ කියලා කියමනක් කතා කළාට කෙනෙක් නෑ එතන. දැනෙන්නේ? එතකොට මමයි කියලාත් මෙතන කතා කළාට බලාගෙන උනේ එතනත් කෙනෙක් නෑ. එතකොට අපි අනුන් කියලා ඉතින් සංකේතවත් කරන්නේ භාෂාවහර තුල, මම කියලා සිහිපත් කරන්නේ භාෂාවහර තුල. හරිනේ. කන්දෙන් පල්ලෙහාට පනින්නම වෙනවා. මගදී තමයි අකා බනපදේ කියන්නේ. කන්ද උඩේ ඉඳන් කියන්නේ. ධර්මයේ ස්වરૂපය බලන්න. අර ආත්ම සෙනෙහයත් අතහරින්න පුළුවන්. ඒකත් අතහැරලා යන්න පුළුවන් ප්‍රබල වීරයක් තියෙන කෙනෙකුට තමයි ධර්මය අවබෝධ වෙන්නේ. ධර්මයේ ඉස්සල්ලා අවබෝධ කරගෙන පස්සේ ආත්ම සෙනෙහස අතහරින්න බෑ. ආත්ම සෙනෙහ අතහරින්නේ යම් වෙලාවකද බණපදේ තේරෙන්නේ තේ වෙලාවට. දැන් ඔබට ඕන කෙනෙක් වෙන්නද? මාර්ගලාභී කෙනෙක් වෙන්නද? එහෙම වෙන්න එපා. මන අවබෝධයටපත් වුණු කෙනෙක් වෙන්නද? එහෙම කෙනෙක් වෙන්න හදන්න එපා. සෑම විටම සෑම තැනම කිසිවෙක් නොවෙන්න, අධ්‍යාත්මය තුල ඥානය තුල කිසිවෙක් නොවෙන්න උත්සාහ කරන්න. ප්‍රවීණ වෙන්න හරි, ප්‍රවීණ වෙනස් වෙලා තව කෙනෙක් වෙන්න හරි බලන්න එපා. යම් පාලනය කරන්න හරි, එහෙම නැත්නම් ඒ ඇති වෙන වෙනස මොකද්ද කියලා අත්දකින්න යන්න හරි එන්නපා. වෙනසට තමන් භාජනය වෙනවා මිස ඒ වෙනස මොකද්ද කියලා බලන්න යන්න ඕනමාවක් නැහැ. කන්නාඩි ඉස්සරට වෙලා හිටියොත් එහෙම තමන්ගේ මූණ බලවල ගමන යන්න වෙන්නේ නැහෙනේ. ඒ නිසා තමන්ගේ ඇති වෙන වෙනස්කම්ම බලබල තමන් ඉන්න ඕනේ. තමන් වෙනසට භාජනය වෙන්න ඕන. මොකද්ද මේ වෙනස? වෙනස් වීමේ අවසානය. හැමදාම වෙනස් වෙනවනේ නේද? හැම සිතුවිලි වලින්, ආකල්ප වලින් අපි වෙනස් වෙනවා. වෙනස් වීමේ අවසානය. සම විටම කිසිවෙක් නොවෙන්න උත්සාහ කරන්න. අධ්‍යාත්මය තුළ ඥානය තුළ කිසිවෙක් නොවෙන්න, කිසිවෙක් වෙන්න එපා. කිසිවක් අවබෝධ කරගන්න උත්සාහ කරගන්න එපා. දරාගත්තදී අතහරින්න. තව දෙයක් ගන්න උත්සාහ කරන්න එපා. අපි කිසිවක් ඉතුරු කරගත යුතු නැහැ. සපවත් දුකවත් උපේක්ෂාවත් ඉතුරු කරගත යුතු නැහැ. එතකොට මේ වේදනාවන් වල ඉන්නවා කියන්නේ මනෝභාවයන් වල ඉන්නවා කියන්නේ. මනෝභාවයන් වලට අනුගතව හරි අවිද්‍යාව සහගතව තමයි වේදනාව දැනෙන්නේ. නේද? අපි කෙනාගෙන් කෙනාට එක එක දේවල්, එක එක වර්ණ, එක එක පුජ්‍යලයට විවිධ විදිහට වේදනාවන් ලැබෙන්නේ. ඒ කියන්නේ ඒක මේ බාහිර තියෙන දෙයක් නෙමෙයි. එක එක පුජ්‍යලයන් තුල මනෝසංතානය තුල මවා ගන්න ආකල්පය. නේද? දැන් රතු පාටට හැමෝම කැමති නේ. කෙනෙක් හරිය කැමති. ඇයි? එයාට සුඛ වේදනාවක් ඇති වෙනව, සතුටක් ඇති වෙනව ඔන්න රතු පාට දැක්කහම. තව කෙනෙකුට දැක්කම හරිය අපේ අය කියන මම ඒවා අඳින්න පළඳින තියා බිත්ති වල තවරන්න පේන්ට් කරන්නවත් කැමති නෑ රතු පාට. මනෝභාවයන් වලට යන්න එපා. දැන් ඔබ කරන කාර්ය එහෙම නැත්නම් මම පුජ්‍යලයා විසින් මෙහෙවන පද්ධතිය තුළ නිතරම බලන්න අර දෘෂ්ටි වලින් සංකල්ප වලින් නිදහස් කරගෙන පවතින බලන්න ඕන. ඒක දෘෂ්ටි සංකල්ප අරගෙන පවතින ගියොත් එහෙම කෙනානේ කෙනා තව කෙනෙක් වෙන්න හදනවා. ඒ කෙනා තවත් කෙනෙක් වෙන්න හදනවා. හරියට අර අපි අර නිල උසස් කර ගන්නවා වගේනේ. වෘත්තියක නිල සල උසස් කර ගන්නවා වගේ කෙනා තව කෙනෙක් වෙනවා. කෙනා තව කෙනෙක් වෙනවා. ඔහොම කෙනා කෙනා මාරු වෙනවා. ඊළඟට සසර යනවා කියලා කියන්නේ ශරීරවලුත් මාරු වෙනවා අපි. මනුස්ස ශරීර, දේව ශරීර, ආයි නොයෙකුත් අලිගොටි වලසුත් වෙනවා, ආයි මනුස්සය වෙනවා, ආයි කෙනා මාරු වෙනවා, ආයි ඔහොම තමයි යන්නේ. මේ මාරු වෙවි යන්නේ. සසර සැරිසරනවා කියන එකයි සංසාරේ. සිතවිලිත් එහෙමයි. මාරු වෙනවා. කෙනා තව කෙනෙක් කෙනා. කිසි දෙයක් ඕනේ නැහැ. මාර්ගඵල ඕනත් නැහැ. ඊට පස්සේ මම පුජ්‍යලත්වයේ වුමනක් නැහැ. තව කිසි කෙනෙක් වෙන්න ඕනත් නැහැ. මේ කෙනා ඉන්න ඕනත් නැහැ. එහෙනම් දැන් මොකද්ද වෙන්න ඕන? මුකුත් නැහැ. මුකුත් නැති වෙන්න ඕනත් නැහැ. අර කවුද වෙන්න ඕන? ඒක හරියට බලන්න. හරියට බලලා උත්තරයක් දෙන්න. මෙහෙම ඔය ගැන බලන්න ටික වෙලා සංසුන්. ඒ වීරියක් නැතුව ඉඳලා හරියන්නේ නැහැ, වීරියක් ගන්න ඕන. තීරණයක් නැතුව ඉඳලා හරියන්නේ නැහැ, තීරණයක් ගන්න ඕන. ගමනක් යන්න නැතුව ඉඳලා හරියන්නේ නැහැ, ගමනක් යන්නත් ඕන. හැබැයි ගමන නිමා කරන්නත් ඕන, තීරණ වලින් නිදහස් වෙන්නත් ඕන, වීර්යය අවසන් කරන්නත් ඕන. දැන් අපි හැම කාරණයක්ම දෙන්නේ කොහටද? මොළයට. මොළයට දීලා ඉවරලා කල්පනා කරලා තීරණ අරගෙන, මනසට අරගෙන, වේදනා අරගෙන, ඒක හොඳයි කියලා කල්පනා කරලා රුචිකත්වය අනුව මෙහෙවනවා. දැන් මේ තීරණේ දෙන්න ඕන, මේක දෙන්න ඕන මොළයට නෙමෙයි, මනසට නෙමෙයි. මේ තීරණේ දෙන්න ඕන විශ්වයට, ස්වභාව ධර්මයට, තථාගත තත්වයට, ස්වභාවිකත්වයට දෙන්න ඕන. එහෙන් උත්තරේ ගන්න ඕන. දැන් මොළයට දුන්නොත් මොළේ දෙන්නේ මොකන්ද? මොළේ දෙන්නේ පෙර අපිට කියලා දීපු අධ්‍යාපනය මතින් උත්තරයක්. එහෙම නැත්තම් මං විසින් සංකල්පනය කරන ලද උත්තරය. ඒ දෙක ඇරෙන්න වෙන දෙයක් හම්බෙන්නේ නැහනේ. මොළේට දුන්නොත් ඒකයි වැඩේ. එතකොට මොළේ කියලා කියන්නේ මොකද්ද? ලෞකික ඥානය. ඉන්ද්‍රිය ඥානය. එතකොට ලෞකික ඥානය ඇතුලේ කොච්චර මෙහෙම පරීක්ෂා කරලා බැලුවත් අර නිරෝධ සංඥාව කියන එක නැහැ. විමුක්තිය කියන එක නැහැ. ඒක හැමතිස්සෙම තියෙන අන්තයක්. අර මේ ලෝකේ තියෙන හැම ආගමික සංකල්පයක් තුලත් අන්තයක් තියෙනවා. දේශපාලන සංකල්පයක් තුලත් අන්තයක් තියෙනවා. ඊළඟට කුජල සංකල්පවලත් තියෙන්නේ අන්තයක්. කුජල අන්තයක්නේ. කුජල අන්තයක්. එතකොට මේක අන්තයක් නෙමෙයි. අන්තෙ නිදහස් වීම. සෑම විටම තමා විසින් නිවන සෙවීම නෙමෙයි. නිවන සෙවීම කියලා කියන්නේ තමා සෙවීම, මම සෙවීම. හැම විටම තමන් එතන තමන්ගේ දිහාවට හැරෙන්නේ. මේ මොහොතේ තමන්ගේ දිහාවට හැරෙන්නේ. ඒ තා වසර 50කින් 60කින් අතහැරෙන දේ අදාතරින්න. එදාට උනත් අතහැරෙනවා. ඉතින් අනුන්ගේ දෙයක් මගේ කියලා තියාගෙන ඉඳලා පෙන්නන සෝබන ජීවිතයක් අපි කැමති වෙන්න ඕනේ. ස්වභාව ධර්මයේදී ස්වභාව ධර්මයට දීලා මම ඥානයෙන් දර්ශනයෙන් ගුණයෙන් මට අයිති තැනට මට අයිති දෙයට එනවා. භෞතික මනසෙන් නෙමෙයි අධ්‍යාත්මික මනසෙන්. භෞතික මනස ඒ විදිහට එවම තියෙන්නේ. ඒකේ වලට එතෙන්ට ගියාම මේ විදිහට ක්‍රියා කරනවා. අධ්‍යාත්මික මනසෙන් අර මනෝ විකාරය නැති කරගමු. ඒ ගැඹුරු මනසේ යදාපඤ්ඤාය පස්සති කියන්නේ බොහොම ගැඹුරු මනසින් දැන් බලන්න පුජ්‍යලයා කියන කෙනා මොනතරම් කන්දක්දනේ නේ. ප්‍රවීන් කියන කෙනා මොනතරම් ලස්සන හොඳ පුරුබුහුටි සාන්ත සුන්දර විශිෂ්ට කොල්ලෙක්ද. නිකම්වත් කිව්වොත් එහෙම ප්‍රවීණ කියන කෙනා නේද? හරි කැත මෝඩ. ඇයි හේතුව? ප්‍රවීණ කියන කෙනා ලොකු කන්දක්. මගේ රාමුවක් තියෙනවා. ඒ රාමුවට පහර ගැව්වොත් එහෙම මම කැමති නෑ. නේ? රාමුවක් තියෙන. ඒක රාමුවක් අපි නැත්තම්. එතකොට කියනවා මේ කෙනෙක් නෑනේ. ඒක මගේ නෙමෙයිනේ. ඕක මගේ ලිපිනේට ආපු එකක් නෙමෙයි. අපි ඒ ලියුම් කඩලා බලන්නේ නෑනේ. කොණ්ඩඤ්ඤාඤ්ඤා කොණ්ඩඤ්ඤ වෙනවා. ප්‍රවීණටත් පුළුවන් නම් අඤ්ඤා ප්‍රවීණ්‍ය ප්‍රවීණ වෙන්න. ඈ නාමං අහෝසි වෙන්න පුළුවන් නම් හොඳයි. ප්‍රවීන් ප්‍රවීන්න වෙන්නත් ඕන, කොණ්ඩඤ්ඤ කොණ්ඩඤ්ඤන වෙන්නත් ඕන, මම ආනන්ද ආනන්දන වෙන්නත් ඕන, පුරුෂයා පුරුෂයා, ස්ත්‍රිය ස්ත්‍රියන වෙන්නත් ඕන. මේ මානසික මොනවා හරි වෙනසක් ඇති වෙනකොට මට මොකද්ද දන්නේ නැහැ වෙන්න හදන්නේ කියලා එහෙම එකක් බලන්න හදන්න එපා. එහෙම එකක් අවශ්‍ය නැහැ. ඈ ඔය කිව්වේ නේ. ඒක තමයි ආට තියෙන ප්‍රශ්නේ. ඒක තමයි ප්‍රශ්නේ. දැන් අපි හිතුවට මේක හරි පොඩි සරල වැඩක් කියලා. එහෙනම් සරලම නෑ. ඈ සරල නෑ. ඒක සරල නෑ. එහෙම මේ හොර කරන්නම බැරි කෙනත් එක්ක අපි මේ කටයුතු කරන්නේ. මනසත් එක්ක. බොරු කරන්න බෑ. කීයකටවත් බොරු කරන්න බෑ. සියයට සියයක්ම විවෘත මනසක් වෙන්න ඕන. තමාට අයිති නැති සියල්ල අතහරින්න. සමාට අයිති නැති සියල්ල අතහැරියොත් මොනවද ඉතුරු වෙන්නේ? දසෙට් එක විතරයිනේ. දසෙට් එක ඉතුරු වෙන්නේ කොහොමද? ඕක 50 60 වෙනකොට හැලිලා යනවනේ. ඒක කලින්ම හැලෙනවානේ. කෙස් ටික ඉතුරු වෙයි. ඒක 45 50 වෙනකොට අර පාටක ගාතියගෙන ඉන්නේ. තමන්ට අයිති දේ තමන් ලබා ගන්නවා. තමන්ට අයිති නැති දේවල් තමන් ලබන්නේ නැහැ. තමන්ට අයිති දායාදේ තමන් ලබන. මොකද තමන්ට අයිති දායාදේ? විශ්වයම අනන්තයම තමන්ට අයිති. ඒත් අපි අයිති කරගෙන ඉන්නේ එක වාහනයක් දෙකක් පර්චස් 50ක් 60ක් පුංචි කම්පියුටර් 4-5 අයිති වවට පත් වෙනවා. ඇයි එහෙම අයිතිකාරයෙක් වෙන්නේ? විශ්වයේම අයිතිකාරයෙක් වෙන්නේ. මම මොන රටකට ගියත් පුදුමේ කියන්නේ ඒ රට මගේ කියලා මට දැනෙනවා. මේ රටේ හිටියත් පිට රටක හිටියත් කොයි රටේ හිටියත් මේ මහ පොළොවේ කියලා මට දැනෙනවා. එතකොට අරගොල්ලන් තමයි මානසික ප්‍රශ්නේ. මේක අපිට අයිතිද නැන්ද? මේ යුද්ධ ප්‍රශ්නේව මේව කරන්නේ මානසික රෝග. ඒගොල්ලන්ට හිතාගන්න බෑ මේ රටේ ඒගොල්ලන්ට අයිතියක් තියෙනවද නැද්ද කියලා. ඒගොල්ලෝ කරන කියන සිතුම් පැතුම් මේ රටේ තියෙන හොඳම විසඳුම තමයි මිනිස්සු මේ චින්තනයේ උසස් කරන එක. යුද්ධ වලට තියෙන විසඳුම නැතුව මේක එක කොටස් දීමින් අයිතිවාසිකම් දීමින් පොලිස් බලතල දීමින් මේක නිමා කරන්න බෑ. අපිත් එහෙමයි. ධර්මයේ ලබා දීම තමයි අධ්‍යාත්මික විසඳුම. හැමින් ඇතුළෙන් ඉදහරෙන්න. දැන් බෝතලයකට පුළුවන් ද වතුරවක් කරන්න? ඈ මේක පාට හෝස් ගාලා එහෙම බෑනේ. ක්‍රමානුකූල බොහොම හේමි. ඒ වගේ තමයි ක්‍රමානුකූලව Taman ධර්මයේ ප්‍රකට වෙන්නේ ඉදහරෙන්න ඕනේ. ඒ කාලයත් එක්ක අපි ඒක ගන්න ඕන. දැන් අපිට මෙතන ඉඳලා කතරගමට යන්න වෙලාවක් යනවා. එහෙම නැතු එහෙම හදිස්සියකට එහෙම යන්න බෑනේ. එතකොට ඒක මේ පාලනයක් නැති ගමනක් වෙනවා. පාලනයක් තියෙන්නත් ඕන, වේගයක් තියෙන්නත් ඕන. ඒ තුල අපි මේ කාලයත් එක්ක කතරගමට යන්නත් ඕන සුරක්ෂිතව. ඒ වගේ ක්‍රමානුකූලව යමු. හරිනේ? අතහැරීමත් අතහරින, සුවිශේෂී අතහැරීම අතහරින්න. අල්ලා ගැනීම අතහරින්න ඕන, අතහැරීමත් අතහරින්න ඕන. එය සුවිශේෂී අතහැරීමක්. ඒ අතහැරීමත් කරන්න ඕන. අල්ලා ගැනීමේ ක්‍රියාවලිය, අතහැරීමේ ක්‍රියාවලිය, අතහැරීම. අතහැරීමත් අතහරින්න. සමස්ත මානසික ක්‍රියාව අතහරින්න. නිහඬ නොවන්න, හඬ නොනගන්න. හඬක් ඇති කරන්නත් එපා, නිහඬ වෙන්නත් එපා. නිහඬ නොවන්න, හඬ නොනගන්න. නිහඬ බව හෝ හඬ අල්ලගන්න එපා. ක්‍රියාව හෝ නොකිරීම අක්‍රියාව අල්ලගන්න එපා. ක්‍රියා නොකිරීම හෝ ක්‍රියා කිරීම අල්ලගන්න එපා. පාඩුවේ ඉන්නව වෙනස් වීමක් කරන්න උත්සාහ කරන්න එපා. කිසිවක් අවබෝධ කරගන්න උත්සාහ කරන්න එපා. කිසිවෙක් වෙන්න උත්සාහ කරන්න එපා. කිසිවෙක් නොවෙන්න උත්සාහය සංසිඳවන්න. පරණ කෙනා හෝ අලුත් කෙනෙක් නිර්මාණය කරන්න එපා. පරණ කෙනත් අතහරින්න, අලුත් කෙනත් අතහරින්න, වර්තමානයේ කෙනත් අතහරින්න. ඒ දකින්න උත්සාහ කරන්න එපා. වර්තමානයේ බැඳීම පමණක්, අතීතයේ අනාගතයේ බැඳීම පමණක් නිදහස් කරන්න. ඒ නිදහස තුළින් ඉබේටම දැකීම පහළ වෙනවා. කිසිවක් දකින්න උත්සාහ කරන්න එපා. වර්තමානයත්, අනාගතයත්, අතීතයත් අතහරින්න. අතහැරීමත් අතහරින්න. මේ සියල්ල එකවර සිද්ධ කරන්න. ජීවිතයේ එක එක අවස්ථාවන්වල අපි එක එක දේවල් වලට අවධානය යොමු කරගෙන ජීවත් වුණා. ඒ හැම දෙයකින්ම මෙතෙන්ට මොනවා හරි ගලාගෙන ආවා. පාදානයක් ගලාගෙන එනවා. දැන් අපි අවධානය යොමු කරන්නේ නිරෝධයට. කොහොමද නිරෝධයට අවධානය? ඒ දිසයි බලන්න ඕන. එහෙම නැතුව ශාරීරික වෙනසක් කරේ, වර්තමාන ප්‍රවත්මක් කරේ, ඒව බලන්න යන්න ඕනේ. නිරෝධය දෙස බලන්න ඕනේ. බලමු නිරෝධය දෙස බැලුවම මොනවද වෙන්නේ. ඒ කියන්නේ නිරෝධය කියන්නේ මොකද්ද කියලා දන්න ඕනේ. සියල්ලගෙම නිදහස්. ඒ කියන්නේ ඒක තියෙනවයි කියන්න, මෙන්න මේ තේ තියෙනවයි කියන්න බෑ. ඒකයි නිරෝධය කියන එකේ තේරුම. තේරෙනවනේ? ඒකේ රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, හැඩයක්, දිශාවක් මොකක්වත් රූපයක් නෑ. ඒ කියන්නේ නිරෝධය කියන්නේ හිස් බව, ඒ මොකක්වත් නෑ. ඒකයි නිරෝධය කියන්නේ. තොර නිරෝධයේ දෙස බලන්න ඕන. කොහොමද නිරෝධයේ දෙස බැලුවා නිරෝධය පේන්නේ? පේනවද? දැකලද කියන්නේ? ඒ දැකලා කියන්න ඕන. දැකලා කියන්න. ආගේ වෙනස් වීමේම ඒව වෙනම නම් වෙනදාවි තිබුණා නම් තිබිද්දාවි නැත්තම් නැති වෙද්දාවි කියලා යන්න. හරියට රේස් එකක් පදින මේ වාහන රේස් පදින රේස් කාර්යයක් වගේ. එයා තරඟය ගැන හිතනවා මිසක්, ඉස්සරහින් යන්න ඕන කියලා හිතනවා මිසක්, වාහනය ගැන හිතනවා. වාහනය ගැන හිතන්නේ තේනනේ. යාට ඕන ඉස්සරහින් දුවල ගිහිලා කොහොමද දිනන්න. සමහරලාට තරඟේ දුවන කෙනෙකුත් ඒක කකුල් දෙක ගැන හිතනවද? සවුල් දෙක තියාපට්ටාවක් දුවනෝනේ. ඒ කකුල් දෙක ගැන හිතන්නේ. ඒ නිසා මේ වෙලාවේ අපි අර සිදුවෙන වෙන වෙන දේවල් දිහා බලන්නේ නැතුව අර රේස් කාර්යය වගේ අපි බලනෝ. අපි අවශ්‍ය කරන නිදහසට අපි වෙනවද කියලා. දැන් මේවා චර වැඩගත් නැහැ. එයාට මේ මොහොත වැදගත් කම තියෙන්නේ අර තරංගය. නිරෝධයේ දෙස බලන්න පුළුවන් සුවිශේෂී ඇසක් තමයි නිර්මාණය කරගන්න ඕන. සාමාන්‍යයෙන් තියෙන ඇස් දෙකෙන් නිරෝධය බලන්න පුළුවන්ද? ඒ විදිහට හැදිලා නෑ. සාමාන්‍යයෙන් තියෙන ඇස් දෙකෙන් නිරෝධය බලන්න බෑ. නිරෝධය දකින්න පුළුවන් ඇහක් තමයි නිර්මාණය කරගන්න. ඒ ඇසින් නිරෝධයේ දෙස බලනවා. තමන් එහෙම ගැස්සෙන්න හරි වෙනසක් වෙන්න හරි එහෙම මුකුත් අවශ්‍ය කරන්නේ නැහැ. තමන්ගේ සමස්ත මේ මානසික ඝනත්වය, දෘෂ්ටිමය ඝනත්වය, මේ වචන උපාදානය තුළින් ඇති කරගත්ත මොළෙහි තියෙන ඝනත්වය දියවි ගෙහෙල්ල ඉවරලා කුඩාම ශේෂයක්වත් නැතුව දෘෂ්ටිය ඇතුව තමන්ගේ ඥානය විවෘත වුණා නම්, ඇස උදා වුණා නම්, ආලෝකය පහළ වුණා නම්, අන්න ඒ වෙලාවට බලන ලෝකයේ ස්ත්‍රියක්, පුරුෂයෙක්, කුජලයෙක් නොවි මොනවද බලන්නේ? නිර්වාණය දෙස, නියුණු ධර්මයේ දෙස, ස්වභාවිකත්වයේ දෙස, සදා තත්ත්වාකාරයේ දෙස. කවුද බලන්නේ? මම නොවේ. මොනවද පේන්නේ? මට නොවේ. පේනවද? පේනවා. පේන්නේ නැද්ද? පේන්නේ. පේන්නේ නැද්ද? පේනවා. පේනවද? පේන්නේ. කොයිද යන්නේ? දන්නේ නැහැ. දන්නේ නැද්ද? දන්නවා. දන්නවද? දන්නේ නැහැ. තමා විසින් කිසිවක් ළඟා කරගත යුතු නැහැ. කිසිවක් නිර්වාණය දුරින් තිබීම නෙමේ ප්‍රශ්නේ. තමා තුළ පුජ්‍යලත්වයේ සිරවීමයි මෙතන තියෙන ප්‍රශ්නේ. පුජ්‍යලත්වයේ අසකනනාසයේ තිබින්නේ අර ලෝකෝත්තරත්වයේ ඥානය පහළ වෙන්නේ නැහැ. පුජ්‍යලත්වයේ දේවියේ යුතුයි. එතකොට තමන් නිතරම මනෝ සංචේතන ආහාර වේදනාත්‍රයට ගොනු වෙලා දෙන්නේ නැතුව කොහොමද දෙන්නේ? වේදනා නිරෝධෝ. වේදනාවල නිදහස් වෙනවා. සංඥා නිරෝධෝ. කිසිම සංඥාවක් ගන්නෙ නෑ. දැන් ඔන්න මම මේක ඉක්මනින් දකින්න ඕන. මොකද්ද ඒක? සංඥාවක්. මම මේක දිහා බලන් ඉන්න ඕන. ඒක සංඥාවක්. නෑ මම මේ වගේ භාවනාවක් කරන්න ඕන. ඒක සංඥාවක්. නෑ මම නිකම්ම ඉන්න ඕන. ඒකත් සංඥාවක්. නෑ මම මෙහෙම බලන්න ඕන. සංඥා. මේ හැඩගන්න එක, මේ ඇඳුම් අඳින එක තමයි අපි හැමදාම කරන්නේ. එක එක දවසට වෙනස් වෙනස් ඇඳුම් ඇඳගෙන ගමන් යනවනේ. ওই වැඩේ අපි හැමදාම කරනවා. ඒ වගේ තමයි මේ අධ්‍යාත්මය. හැමදාම වැඩේ. ඉතින් ওই විදිහට අපිට කවදාවත් නිවන් දකින්න පුළුවන් කම නැහැ. මේ වෙනස් වීම වලින් නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. එහෙනම් සංඥා නිරෝධෝ. වෙනස් කෙනෙක් වෙන්න එපා. හිටපු කෙනා අත්හරින්න වෙනස් කෙනෙක් වෙන්න එපා. ඉන්න කෙනා අත්හරින්න තව කෙනෙක් වෙන්න එපා. සංඥා අත්හරිනවා. දැන් ඉන්න කෙනා අත්හරින්න දැන් මොකද නම? අරුණේ අත්හරින්න. අරුණේ ආයි තව කෙනෙක් වෙන්න එපා. ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි පුජ්‍යලයෙක් හරි වෙන ස්වරූපයක කෙනෙක් හරි වෙන දාර්ශනිකයෙක් හරි මාර්ගඵලලාභී කෙනෙක් හරි පුතඥන කෙනෙක් හරි කිසි කෙනෙක් විය යුතු නැහැ. ඒතකොට නොකිසිවෙක් වීම තුල තමයි අපිට මේ ලෝකේ සත්‍ය දකින්න පුළුවන්. ආගමිකයෙක් වුණොත්, ජාතිකයෙක් වුණොත්, වාර්ගිකයෙක් වුණොත්, ස්ත්‍රියක් වුණොත්, පුරුෂයෙක් වුණොත් දකින්න බෑ. ඒ ස්ත්‍රීන්ට පේන්නේ ස්ත්‍රී කෝණයකින්, පුරුෂයන්ට පේන්නේ පුරුෂ කෝණයකින්, වාර්ගිකයන්ට පේන්නේ වාර්ගික කෝණයකින්, ජාතිකයන්ට ජාතික කෝණයකින් පේන්නේ. කිසිවෙක් නොවුණු කෙනාට තමයි මේ ලෝකේ සත්‍ය පේන්නේ. කිසිදු භාවිතාවක් කරන්න එපා. පරණ කෙනා අනිවාර්යෙන් අතහරින්න ඕන, අලුත් කෙනෙක් නොවන්න ඕන. පරණ කෙනා අනිවාර්යෙන් අතහරින්න ඕන, අලුත් කෙනෙක් නොවන්න ඕන. බොහෝ දෙනෙකුට තියෙන දේ තමයි තිගැස්ම, බය. මම අතහැරුණාම මට මොනවද තියෙන්නේ? එතෙක් කාලයක් මම මේ අල්ලලා බැඳලා තියාගෙන හිටිය කෙනා, දුක සැප බෙදා හදාගත්ත එක්කෙනා කොහොමද අපේ අතහැරලා කියලා තිගැස්මක් හටගන්න, බයක් හටගන්න. ඒ බයත් එක්ක තමයි යම්කිසි මේ චලනයක් අධ්‍යාත්මයෙන් හට ගන්නවා. ඒක සමහර අයගේ එළියටත් එනවා. ඒක හරියට දරා ගන්න ඕනේ. ඒක දරාගෙන හොඳ වීරියෙන් කායිකව සලිත නොවි මම අතහැරියට පස්සේ වෙන්නේ මොකද්ද කියලා මම දන්නේ නැහැ. නමුත් ලෞතර බුදුවරු දකල සතුටුයි ප්‍රසාදනීය අගේ කිරීමක් කරලා තියෙනවා. ස්වාමින් වහන්සේ අගේ කිරීමක් කරනවා. ඒ වගේම තව දැකපු අය අගේ කිරීමක් කරනවා. ඒ නිසා මට මොන වෙනසක් වුණත් කමක් නැහැ. ඒකයි එන තීරණේ. ඈ මාව නැති වුණාට කමක් නැහැ. මට ධර්මයේ හම්බ වෙනවනම් නැති වුණාට කමක් නැහැ. එතකොට මරණය කියන එක මායයට බාර දෙන්න ඕන. අමරණීයත්වයේ කියන পদවිය බුදුරජාණන් වහන්සේගෙන් ලබන්න. ඈ පුජ්‍යලත්වයේ කියන එක බාර දෙන්න ඕන. පුජ්‍යලත්වයක් නොවන ඒ අමරණීයත්වය ලබන්න. ඒකට බිය වෙන්න එපා. තමන්ගේ මමත්වයේ දුරු වෙනකොට තමන් සතුටු වෙන්න. තමන් සැහැල්ලු වෙනකොට තමන් සතුටු වෙන්න. තමන්ගේ ජීවිතයෙන් අතහැරීම සිදු වෙනකොට තමන් සතුටු වෙන්නේ. ඒක ග්‍රහණය කරන්න එපා. විවෘත භාවයේ නැති නිසා තමයි මමත්වේ කැටි වෙන්නේ. ඈ සම්පූර්ණ විවෘත වුණොත් මමත්වේ දිය වෙලා යනවා. ඒකනේ අර වෙස්සන්තර රජු රජමාලිගාවේ සතර දිසාවෙම දොරවල් ඇරලා දැම්ම කියන වෙස්සත හැරුණා. එතකොට රජගම මිනිස්සු එහෙලා අරන් ගියා. තමන් විවෘත වෙන්නේ. ඊට පස්සේ හුලකට ගහගෙන යනවා. හුලකට ඇයි මිනිස්සු අරන් යනවා? මිනිස්සු අරන් යයි මාරයටයි දෙදේ. මාරයා ගන්නේ දෙයියන්ටයි දෙදේ. දෙයියෝ ගන්නේ මිනිස්සුන්ටයි දෙදේ. මිනිස්සු ගන්නේ ඔක්කොම ගන්නේ තමන් වෙස් අතහැරිය කෙනෙක් බවට පත් වෙයි. දැන් මේ වෙස් දාගෙන ඉන්නේ නේද? මොනෝ වෙස් තියෙනවා? එක එක මූණ දාගෙන ඉන්නේ, එක එක පාමු දාගෙන ඉන්නේ. වෙස් අතහරින්න, සම්පූර්ණ විවෘතව කරණේවා, නොකරණේවා, පාලනය කරණේවා, ඒව නෙමේ විස්භාවය කියලා කියන්නේ. රජෙක් හැටියට පාලනේ, ගුරුවරයෙක් හැටියට පාලනේ, පුජ්‍යලයෙක් හැටියට පාලනේ. මෙතන ඔක්කොම වෙස් අතහරිනවා. වෙස් නෑ, ශිෂ්‍යයෙක් හැටියට පාලනේ, පුජ්‍යලයෙක් හැටියට. මෙතන මානසිකව තියෙන්නේ රජයක් වගේ පාලනය කරනවා, රටේ රජෙක් රට පාලනය කරනවා වගේ. අපිත් මනසට රජ වෙලා මනස පාලනය කරනවා. ඒ වෙස් අතහරින්න. කියන්නේ මේක අතහරින්න කියන්නේ හේතු දක්වලා අතහරනෝ නෙමෙයි. දිය වෙලා යන්න ඉඩ හරින්න. මොනවද දිය වෙලා යන්න ඉඩ හරින්නේ? ඉදිරිපත් වෙන පුජ්‍යලත්වය, ඉදිරිපත් වෙන ක්‍රියාව. මේ මේ මොහොතේ ක්‍රියාවක් ආරම්භ වෙනවා නම් ඒ මොහොතේ පුජ්‍යලත්වයකුත් ආරම්භ වෙනවා. ඒ ඒ මොහොතේ ඒ පුජ්‍යලත්වය දිය වෙන්නට ඉඩ හරින්න ඕන. තරණය කරන්නත් එපා, රැඳී සිටින්නත් එපා. වර්තමානය හෝ අනාගතය, අතීතයේ වැදගත් කියලා හිතන්නත් එපා. ඊට වඩා වෙනස් මගක් ආරම්භ කරන්න ඕන. ඒ වයින් නිදහස් වූ මගක් ආරම්භ කරන්න ඕන. ඒ ගමන් මග තුළ තමයි අපිට ශාන්තිය තියෙන්නේ. ඒකට අපි 100%ක් විවෘත මිනිස්සෙක් බවට පත් වෙන්න ඕන. ඒ විවෘත භාවය තමා තුළ ඇති කරගන්න. ඒක නිසා හැම කෙනෙක්ම තමන් තමන්ගෙන් වෙන් වෙනකොට මොනතරම් බිය තත්ත්වයක් ඇති වෙනවද? ඒක තමයි කියන්නේ, මේක මහා බැඳීම කියන එකයි. බුදුරජාණන් වහන්සේ කියනවා මේ ආත්ම දෘෂ්ටිය තරම් ඝන බැඳීම වෙන මම බුද්ධඥාණයෙන් දකින්නේ නැහැ කියනවා. ඒ තරම් හරි ඝන බැඳීමක්. දැන් ඔය ආත්ම දෘෂ්ටිය ලොකුවට වද දීලා නැහැ ඔය තරුණ ජීවිතවලට. අම්මලා තාත්තලාගේ උදව් උපකාර මැද අධ්‍යාපනය හොඳින් ලබාගෙන උපකාර මැද ලස්සන ජීවත් වෙනවා. ඔය වයසට යනකොට ඔය ආත්ම දෘෂ්ටිය ගොඩාක් වද දීලා ඒක තේරුම් යන ගොඩක් ප්‍රඥාව තිබුණා නම්, ප්‍රඥාව නැත්තම් එයාට ඒ තේරුම් යන්නේ නැහැ මොකද්ද මේ කියලා. දුක්ඛ සත්‍ය කියන එක හොඳටම වැටහෙනවා. මේ මනස පුදුම පීඩා දෙන වස්තුවක් කියලා. එන්නේ මට මාව එපා වෙනවා කියලා කියන්නේ. ඈ දැන් ඔය බලන්න පටාචාරා, එයාටම එයා එපා වෙච්ච කෙනෙක්. එක්කෙනින් නිවන් දකිනවා. ඈ අඟුලිමාල, එයාටම එයා එපා වෙච්ච කෙනෙක්. පොඩි කාලෙම නමුත් මහා දුක් රසක් විඳමින් සුනීත සෝපාක වගේ අය, එයාටම එයා එපා වෙච්ච කෙනෙක්. දැන් එහෙම ප්‍රායෝගිකව තියෙන කොටත් ඒක ඒ කෙනාට බලපාන එහෙම විය යුතු නෑ. දැන් උපතිස්ස කෝලිත වගේ අය, බොහොම ධනවත් සිටු පවුල් වල අය බලන්න ප්‍රඥාවෙන් එපා වීම, ඒ කියන්නේ දුර දිග බලලා ප්‍රායෝගික මේ භෞතික ලෝකෙන් නෙමෙයි ප්‍රඥාමය වශයෙන් කරුණු දැකලා එපා වීමක් ඇති වෙනවා. ඉතින් මනස කියන එක හොඳට තේරුම් කරගන්න ඕන. මට මේක දුක් පිනිස, වේදනා පිනිස පවතින දෙයක් කියලා. දැන් ඔය හිතුවට හැම දෙයක්ම හරි සුන්දරයි කියලා, මොන දෙයක්වත් සුන්දර නැහැ. මනස කියන එකේ කිසි දෙයක් දීර්ඝ කාලීනව රඳවන්න බෑ. වී කියනවා. ternary ප්‍රේම සම්බන්ධතාවයකින් කසාද බැන්දට පස්සේ අර රෙජිස්ටර් එකෙන් තමයි යන්නේ ඊළඟට. අර සම්බන්ධතාවේ මොකද්ද කියලා දන්නේ නැහැ කාලයක් ගියාට පස්සේ. ඊළඟට දෙන්නගේ අවශ්‍යතාවය වෙන්නේ එක්ක දරුවන් පෝෂණය කිරීම, නැත්නම් ගෙවල් හැදීම, නැත්නම් වෙන මොනවාරි රස්සාවල් තමයි යොමු වෙන්නේ. ඉතින් ඊට ඒ නිසා මේ මනස තුල කිසිවක් සදාතනික සඳුල් බවක් නැහැ. අනිත් එක දුක. කියන එක පෙරල පෙරලා දෙනවා. අනිත් එක සතුට වුණත් ඒ සතුට වෙන්නේ මායාව තුළ. දුක්ුණත් දුක් වෙන්නේ මායාව තුළ. සමස්ත මායාවක වෙලිලා දකින්න හීනයක්. ඔය වයසට ගියපු අයගේ මම අහලා බලලා තියෙනවා මොකද්ද ජීවිතය ගැන හිතන්නේ. මේ නීතිච්ච මහත්මයෙක් වශයෙන් ඉඳලා ගොඩක් කල් සේවය කළා වයසට ගිහිල්ලා මහාන වෙච්ච කෙනෙක්. හාමුදුරු කෙනෙක්. මම අහුවා මේ හාමුදුරු දැන් සමාජයේ ගොඩක් ප්‍රබුද්ධ විදියට ජීවත් වෙලා වයසට ගිහිල්ලා මහාන වෙච්ච කෙනෙක්නේ මොකද හිතන්නේ ජීවිතය ගැන? උන්වහන්සේ දුන්න උත්තරේ තමයි හීනෙන් ගෑ සබන් වගේ කරපු දෙයක් නැහැ. දැන් මේ දේවල් කරන්න එපයි කියන එක නෙමෙයි කියන්නේ. මේව වේලාසනින්ම දැනගෙන කරන්න. එතකොට පසුතැවිල්ලක් නැහැ. ඈ? ගිනි අඟුරක් කියලා දැනගෙන අරන් යනකොට පසුතැවිල්ලක් නැහැ. උණු වතුර කේතලේ මේක රසනේ කියලා දැනගෙන අල්ලනකොට පසුතැවිල්ලක් නැහැ. ඒකේ අනුසුරක් නැහැ. ඒ වගේ ජීවිතයේ වශයෙන් දැකගෙන අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන යෑමේ වැදගත්කම තියෙන එතන ඒකයි. ඒ හද ගැස්ම එන්නේ ඒකයි. ඒ ගැස්ම සම්භාර අයට දරා ගන්න බැරි විදිහටත් වෙනවා. ඈ මන්නම් දැනගත් මම නම් දැකගත්තේ මෙහෙමයි. අර ලොකු මේ පීඩාවක් Tamanට දුන්නු පුජ්‍යලේක් බහැලා යනවා වගේ තමයි මම දැක්කේ. බොහොම සන්තෝෂ වුණා මං අපුඩි ගහලා hina වෙන මට්ටමට. හරි සන්තෝෂ වුණා අපච්චි මේක ඇතුළ හිටපු කරදරකාරය යාන්තම් ගියා. මෙයා හැංගිලා හිටියේ මගේම කෑම කාලා. මල් ළඟ ඉන්න වදකයා මම ළඟ රැඳවිලා ඉන්නේ මගේම කෑම කාලා. දැන් මීයා ජීවත් වෙන්නේ කාගේ කෑම කාලාද? ඔබේම කෑම කාලා. ඔව් ඉන්නේ මොකද කරන්නේ? ඔබේටම අලාභාලි කරනවා. ටීවී එක කනවා, කම්පියුටරේ කනවා, රින්ගල හැමතැනම විනාශ කරනවා. හැබැයි ඌ ජීවත් වෙන්නේ ඔබේම කෑම කාලා. ඔබේ මමත්වයත් එහෙමයි. ඔබට මහානි කරනවා ඔබතුළුම ඉඳගෙන ඔබේම කෑම කාලා. මනෝ සංචේතන ආහාර අපිම තමයි දෙන්නේ. ඒ කියන්නේ අපි දෘෂ්ටිගත වෙනවද? ඒ හැම මොහොතකම යාට ඒක ආහාරය. අපි සංකල්පානුගත වෙනවද? අපි තණ්හාවක් ඇති කර ගන්නවද? අපි කලකිරීමක් ඇති කර ගන්නවද? අපි බයක් ඇති කර ගන්නවද? යම්කිසි සංවේදනාවක් අපි පැටලෙනවද? ඒ හැම මොහොතකම එයා ආහාර කර ගන්නවා. දැන් මේක ඉස්සෙල්ල දකින්න ඕන. දැක්කට පස්සේ සම්පූර්ණ සංවේදනා ඒව මේව නැති කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. ඒව තියෙනවා. නමුත් ඒව ඉක්මවා 100ට 50කට වැඩි ප්‍රතිශතයකින් ඉක්මවා අතහැරීමක් නම් වෙන්න ඕන. ඒ අතහැරීම කියලා කියන්නේ ඥාන දර්ශනයක් තුළින් පහල කරගන්න අතහැරීමක්. මෙහෙම නැතුව ඒවල ඒවලට ඒවලට හැමදාම අතහැර අතහැර ඉන්න උමනාවක් මේක නැහැ. එහෙම දෙයක් නැහැ. සමස්ත ඇලීම් ගැටීම් වල තියෙන ශක්තියෙන් වැඩි කොටසක් අතහැරීමේ බලය පවත්වනවත් එක්කම ඔබ අර කුසල පැත්තට වැටෙනවා. ඇතුළට පස්සේ සුවිශේෂී දර්ශනයක් තුළ ඔබට දකින්න පුළුවන්කම ලැබෙනවා. එතකොට වෙනස්. ඉස්සර මම ගමන් කළා දැන් ඊට වඩා වෙනස්. ඉස්සර මම දැක්කා දැන් ඊට වඩා පොඩ්ඩක් වෙනස්. ඈ? ඉස්සර මම කියලා දැදින් හිතාගෙන හිටියා දැන් ඊට වඩා පොඩ්ඩක් වෙනස්. ඉස්සර මගේ මහත්තයා කියලා හිතන් හිටියා මගේ නෝනා කියලා හිතාගෙන හිටියා වෙනස්. ඊළඟට මම හිතන් හිටියා මේ මම කියලා හිතන් හිටියා ඒක වෙනස් බවට පත් වෙනවා. කිසි කෙනෙක් ලස්සනත් නැහැ, අවලස්සනත් නැහැ. කිසිම කෙනෙක් ලස්සනත් නැහැ, අවලස්සනත් නැහැ. හැබැයි හැම කෙනෙකුටම හැම කෙනාම ලස්සනයි. එහෙම නෙමෙයි. කායෙන් ඇහුවා තමන් හරිම ලස්සනයි තමන්ට. හැබැයි කිසිම කෙනෙක් ලස්සනත් නැහැ, අවලස්සනත් නැහැ. ඕනම කෙනෙකුට ඕනම කෙනෙක් දිහා කැත විදියට බලන්නත් පුළුවන්. ඒක තමයි හොඳ. දැන් ওই කොළඹ පළාතේ හොඳට මේකප් දාලා ඔය හැරෙ මෙහෙම පාට කරගෙන ඉන්න කෙනෙක් ගිහලා ওই ග්‍රාමීය 100 කෙනෙකුට පෙන්නොත් මොකද කරන්නේ? ඔය ඉන්නේ සුකුරුත්තන් දාගෙන හරි කැත විදියට අප්‍රසන්න විදියට පේනවා. අපි හරි එක කරගෙන කවුරු හරි කිව්ව කවුද මේ නාඩගම කියලා අපෙන් අහනවා. මම කියන නාඩගමක් නෙමෙයි මේ මිනිස්සයාගේ හැටි. එයාගේ පලාතේ හැටි රට ඉඳලා හම්බ කෙනෙක් ඒගොල්ලෝ ඒ පලාතේ හැටි. ඒ යාට ඒක කැත වෙලා. හමතර එහෙට ඒක ලස්සන වෙලා. ඒකයි මේ කියන්නේ හැමෝටම කිසි දෙයක් ලස්සන හරි අවලස්සන හරි ලෝකෙ දෙයක් නැහැ කියන්නේ. ඒකයි. ඒකයි සබහන්. දැන් මොකද කරන්න ඕන කිය කී කල්පනා කරන්න ඕනේ නැහැ. සමස්ත කරන ටිකෙන් නිදහස. එහෙමත් කල්පනාවක් කරන දැන් එහෙනම් මොකද කරන්න ඕන මම? හැමතිස්සෙම අපි බලාගෙන ඉන්නේ කර්මකාරයෙක් ඉන්නවා මෙතන. එයා බලන් ඉන්නෙම ක්‍රියාවකට වැටෙන්න. එතකොට කර්මය කියන්නේ මොකන්ද? චේතනාව. චේතනාවක් නැතුව කර්මයක් ඇති වෙන්නේ නැහැ. යන පදනම පදනමක් හැදෙනවා. පදනමක් හැදලා ක්‍රියාවක් හට ගන්නවා. එතකොට මේ චේතනාත්මක ස්වභාවය අනුව ඒක කුසල අකුසල පෞපින් ගණයට වැටෙනවා. මෙතන චේතනා විමුක්ති කරන්න ඕන. එතකොට ක්‍රියාව නිරෝධ වෙනවා. ක්‍රියාව නිරෝධ වුණා චේතෝ විමුක්ති වෙනවා. ඔව් ඒක තමයි. මේක බොහොම හැමින් තේරුම් ගන්න ඕන කාරණයක් කියන්නේ ඒකයි. බොහොම හැමින් බොහොම සූක්ෂම ධර්මයක් බොහොම හැමින් තේරුම් කර ගන්න ඕන. දැන් අපි කලබලයට එක පාට මෙහෙම ධර්මයේ දුන්නට එහෙන් අවදි වෙන්නේ නැහැ. දැන් අපි ගැට ගහලා තියෙදි වාහනේ අරයි යන්න බෑ. දන්වල් ලියන්න ඕන. අර දක්වල් ටික ලිහිලා නෑ. මෙයා අපි දෙනවා මෙහෙම භාවනාවක් තල්ලුවක් දෙනවා. මෙයා වාහනේ ස්ටාර්ට් කරගන්නවා යන්න බලනවා. බෑ හරි ගැට බැඳුම් ටිකක් තියෙනවා. මොකද වෙන්නේ වාහනේ එකදෙන රෝද කරගෙන උඩ දාන විදිහට ගානවා. ඊට පස්සේ එන්ජින් එකෙන් දුම දානවා. ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද ගැට ටික ලිහුවා සුසුගල වාහනේ යනවා. ඒගොල්ලන්ට මේ කායික එහෙම සැලවීම එහෙම මුකුත් නැහැ. කිලිපොලාය මුකුත්. මොහොම ලස්සන නිකන් හරියට අයිස් කැටයක් දී වෙලා ගියා වගේ හොස්කාල හුස්ම රැල්ලක් යනවා වගේ. ඒ තරම් පහසු වෙනොත් සමහර අයගේ ආත්ම දෘෂ්ටිය දුර වෙනවා. හැමින් අහනකොට විශේෂයෙන් අර තමන් විසින් ගොනු කළා මම මෙහෙම කරනවා මෙහෙම කරනවා මෙහෙම කරනවා කියන ප්‍රතිපදාවන් වලට ක්‍රියාවන් වලට බැස ගන්නවට වැඩිය හොඳයි තමන් කිසිවෙක් නොවේ දේශනාව කරද්දී ඒ දේශනාවට අනුසූරව අනුසාරයෙන් තමන් හැඩගැස්වීමක් කරන්න. ඒ තමා කියන කෙනා එතන වැඩිය බර කරන්නේ නැතුව දේශනාවේ ස්වරූපේ තමන් ඒවලදී අනුගමනය කරන්න. එතකොට අපිට ඒ ගුණේ ශක්තියෙන් වැඩෙන ප්‍රමාණය ඊටම ප්‍රබල වෙනවා. නැත්නම් ඉතින් හැම මොහොතකම මේවා කියන්නේ මම, අහන්නේ මම, ඊයසේ මොනව හරි කරන්න හදන්නේත් මම. ඉතින් මම මගේ නිදහස් වන්නේ කෙසේද? කවද නිදහස් වෙයිද? හරියට කූඹිය කෝප්පේ වටේ දුවනවා වගේ තමයි. දවසක් අපි දානෙට පින්න පාන්ති වදින්න කලින් මේ කෝප්පියක් තිබුණා. මම දැක්ක මේ කෝප්පිය වටේ කූඹිය දුවනවා. ඉතින් එහෙම එයාට ඉන්න දීලා අපි ගියා. ගිහලා දින්න පාතෙත් වළඳලා ඒ කොම කළා. ආයෙ ආවිල්ලා බලනකොට ඒ කූඹිය ඒක උඩම දුවනවා. මට හිතෙච්ච දෙයක් තමයි අපේ ජීවිතෙත් මේ වගේ තමයි. දැන් මේ කූඹිය ලොකු ගමනක් යනවා. එයා හිතන් ඉන්නවා ඒකනේ ඇචර කඩිමුඩි යන්නේ. නමුත් ඈතින් ඉඳන් බලන පෙනන්න පේනවා මේ කෝපිය වටේ මේ මිනිස්සු දුවන්නේ කියලා. ඉතින් අපිත් අර ඔරලෝසු කට්ට වටේ දුවන්නේ 24. ඈ උදේ නැගිට කුඩු කුඩු ගාලා හැම වෙලේම දිව ආය යව ආයින් දාගද ආයි කුඩු කුඩු ගාලා දිව ආයි කෝපි වටේ දුවනවා. යා අපි හිතන ලොකු ගමනක් යනවා කියලා. නමුත් බුද්ධහාදී උත්තමයන්ට පේනවා මේ කෝපේ වටේ දුවන භූමිය වගේ තමයි මේ මිනිස්සුන්ගේ වැඩ. ඒකනේ බුදුරජාණන් වහන්සේ හරි පොඩි ළමයි වගේ දකින්නේ මේ මිනිස්සුන්ගේ ජීවිත. ලොකුවට මේ මිනිස්සු මවාගෙන හිටියට නේද? පොඩි දේවල් මේ ඒක තමයි ස්වરૂප. සාර එකම තැන කැරි කැරි කියන ස්වභාවයෙන් ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික අපි නිදහස් වෙනවා.